ඉතින් අපේ එක ලොක බලාපොරොත්තුවක් තිබුණා මේක ලැබෙයි කියලා. අද ඒ බලාපොරොත්තුවක් නෙවෙයි සැබෑවක් වුණා. ඉතින් ගොඩක් සතුටුයි අපිට. අපිට අතිගරු ජනාධිපතිතුමා තමයි නියෝග කළේ අපේ රැකියාවයි නැවත ලබා දෙන්න කියලා. අතිගරු ජනාධිපතිතුමාට, ඒ විශේෂවර ඇමතිගරු කබීර් හසින් මැතිතුමාට, ඒ වගේම අපේ රටේ ජනතාවටත්, අපි සියලු දෙනාට මේ මන්නලු සාහිත්‍යයේ සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. දුක් ඉඳලා කියන දවස 42 අපාර ඉඳලා අවුවට වේරලා වැස්සට දෙමිලා පොඩ ලොකු සටනක් කළාද ලොකු ජයග්‍රහණයක් ලැබුවා. ඉතින් එක හිරගෙදර තුන මරණය කියන ඒ තුනෙන් එකකට තමයි අපි සටන් කරේ. කියන්නේ ඒ තුනේ එකක් තමයි අපි අවසාන වියුත්ති කියන අරමුණේ අපි හිටියා. දැයි අපි රැකියාව ලැබුණා ගොඩක් සතුටුයි. ඉතින් අපි ගෙදර යනවා.